මැතිවරණ කොමසාරිස් වරයාගේ ලේඛන අනුවත් ගැසට් නිවේදනය අනුවත් මට පෙන්වන්න කොයි හරි එක්සත් ජාතික පෙරමුණ කියලා පක්ෂයක් ලියාපදිංචි වෙලා තියෙනවද කියලා. නැහනේ. එක්සත් ජාතික පෙරමුණ අලියා. එහෙම වෙන්නේ නැහැ. එක්සත් ජාතික පෙරමුණ කියලා පක්ෂයක් ලියාපදිංචි කළා නැහැ. ගැසට් නිවේදනයේ නැහැ. එහෙම නාම යෝජනා අරගෙනත් නැහැ. නාම යෝජනා දීලත් නැහැ. ඊළඟට ඒතකොට එහෙම පක්ෂයක් තරම් කරන්නේ නැහැ. එතකොට දැන් අලියා ලකුණ ප්‍රශ්නයක් එන්නේ නැහැ එක්සත් ජාතික පෙරමුණ කියන එකට. හොඳ අනිත් පැත්තට බලමු. අලියා ලකුණට දින පක්ෂය මොකද්ද? එක්සත් ජාතික පෙරමුණද? නැහැ. අලියා ලකුණට දින පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒක නිසා ඉතා පැහැදිලි එක්සත් ජාතික පෙරමුණ හැටියට ඔය වටේ අමුණගෙන ඔය තව පක්ෂ කීපයක් එකතු කරගත්තයි කියලා හිතියට ඒ ඇයට හිත දෙන්නේ නැහැ කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා. ඒ නිසා ඒකට ආරෝපණයක් දාගන්නවා එක්සත් ජාතික පෙරමුණ කියලා. ඉතින් මම කියන්නේ පැතිවරණය ආරම්භ වෙච්ච අවස්ථාවේ අදට ජනතාව නොමග යවන්න උත්සාහ කරලා තිනවා මේ අය. ඉතින් ජනතාව තමන්ගේ පක්ෂේ නමින්ම නොමග යවනවා නම් එවැනි දේශපාලන පක්ෂයකට ඕ කණ්ඩායමකට බලය දෙනවද කියන ප්‍රශ්නේ ජනතාවට මම මතු කරනවා.